ඇක්සිඩන්ට් එක වෙච්ච තැන පාරෙන් චුට්ටක් කියලා නවත්තන් ඉඳලා පොඩ්ඩක් බලලා එක පාටයක් පැනලා යන්න නැතුව. හරි අපිට ෆලෝ කරලා ගිහිල්ලා අල්ලනකන් දන්නේ නැහැ පර්ලිසම්පි කියලා. මොකද යා ගාඩ්ලා ඩ්‍රයිවර්ස් කවුරුනේ සාමාන්‍ය මිනිහෙක් වගේ ගියේ ෆුල් ටිස්ට් ගහනේ. අපි ගිහිල්ලා ෆලෝ කරලා යාව නවත්තගෙන දොර ඇර මම ඩ්‍රයිවර්ගේ පැත්තේ නෙමෙයි අනිත් සයිඩේ දොර ඇරලා එයාට ගහන්න ගියා. මම දන්නේ නැහැ කවුද ඉති කියලා. ගහන්න ඇදි තමයි අපි මම පර්ලිසම්පි ගහන්න එපා මගේ වැරැද්ද මම පිළිගන්නවා. ඔයා එන්න බොරෙල්ල පොලිසියට මාත් එක්ක යන්න මම බාර වෙනවා කියලා. එතකොට මම බොරෙල්ල පොලිසියට ඇත් එක්ක යද්දි මට මොනවා හරි දෙයක් කරොත් ඉතින් මං කිව්වා මට ID එක දෙන්න වාගේ මට ID එක දෙන්න. මට අත් පොලිසියට යන්න එන්න බෑ. ඔයා මට මොනවා කරයිද කියලා මං දන්නේ නැහැ. ඔමට ID එක දෙන්න. නැත්තම් ගානවා කිව්වා. ඔයා ආයෙ උනාට ID එක දුන්නේ නැහැ. මොකුත් කරේ නැහැ. ඊට පස්සේ වාහනේ නම්බරේ බලාගෙන ආවා KT7545 නම්බර එක බලාගෙන ආවා. ඊට පස්සේ එයා කොහොම හරි පව් එකට අපි එදාම රෑ පොලිසියට ගියා. වැලිකේට පොලිසියට ගියා පස්සේ තාම පැය ගානක් දවස් අපි කට උතරේ ලිව්වේ. ඒක ලිව්වෙත් එයා සාමාන්‍ය බිලෝග වගේ බිල් පොත වගේ ඒ වගේ අන්තිම කොළදගේ තමයි ලිව්වේ. ඊට පස්සේ ගිය පොලිසියට ගියාම ඒ වාහනේ ගෙනලා තිබ්බා. වාහනේ නම්බර් ප්ලේට් ඔක්කොම වහලා තිබ්බේ. ඒ ඔක්කොම වහලා වෙලා පොලිසිය දාලා තිබ්බා. පොලිසියට ගියාට පස්සේ අපිට කිව්වා ඒ ඇක්සිඩන්ට් එක කරපු එකේ ආපු මේ බොරැල්ල පොලිසියට බාර වුණා. ආපහු මේ ඊට පස්සේ ආ වෙනකට පොලිසියට ආරං ගෙන එයාට අප දුන්න කියලා. ඇක්සිඩන්ට් වෙලා අරලා මේ ICU එකේ ඉන්නවා. අච්චර එයාට කොහොමද අප දුන්නේ? අපි කවුරුත් දන්නේ නැත්. කවුද ඇක්සිඩන්ට් දැක්කේ නැහැ කියලා. අපි කිව්වා කවුද ඇක්සිඩන්ට් එක කරේ කියලා. මම ඇක්සිඩන්ට් සාක්ෂිනේ ඊට කිව්වා ඒ පොලිසිය නෑ දන්නේ මේ අපි දන්නේ කොහොමද ඒගොල්ලන්ව මේ කිතරෙක් කරනවද? ඊට පස්සේ මං කිව්වා පාලි සම්පීරේ මේ ඇක්සිඩන්ට් එක කරේ. ඒගොල්ලෝ කොහොමද එහෙම කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ එම ගෙන්නන්න නෙමෙයි. කෙනෙක් රාජකීය ඉරිදරය 10. කොහොමද ඇක්සිඩන්ට් එක වුනේ කියනක පොඩ්ඩක් කියන්නකෝ. ඇක්සිඩන්ට් එක වුනේ යා බයිකේ ඉස්සරහට යද්දි ජීප් එක නිසා පෙට්‍රල් එක යා කෙළවරේ පාරින් නම් මේ පැත්තට දාලා තියෙනවා. හරිද? දාද්දි බයිකේ පිටිපස්සේ වැදිලා. දැන් යාගේ තත්ත්වය කොහොමද ළමයාගේ තත්ත්වය? යා ICU අදානිකයාට උදේ බලන්න දීලත් නෑ. ඇක්චුලි පෝස්ට් දාලා තියෙනවා කියලා. මේ ගෙදර කට්ටියට බලන්න දීලා. ගෙදර අම්මරයි තාත්තරයි බලන්න දීලා නෑ යාව. මොන හොස්පිටල් එකේද ඉන්නේ? ජෙනරල් හොස්පිටල්. ICU